මැතිවරණයෙන් පස්සේ මේ සැරේ මේ තත්තු මාරු ක්‍රමයට බලය වෙනසක් නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉජි ලංකාව ගියා, UNP ආවා, UNP ගියා ශ්‍රී ලංකාව ආවා. මේ තත්තු මාරු ක්‍රමය නෙමෙයි. ඊට වඩා වෙනසක් මේ රටේ ජනතාව අපේක්ෂා කරමින් තමයි මේ ගිවිසුම් මං අත්සන් කළේ. මොකද මේ තියෙන ව්‍යවස්ථාව ටින්කරින් කරලා හදන්න බෑ දැන් මේ. පැද්දාලා හදන්න බෑ. ඒ නිසා සාරාන්ද්‍රයක් ඇරතේ අලුත්ම ආණ්ඩුක ව්‍යවස්ථාවක් හදන්න ඕන. මුළු පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් වෙලා ජනතාවගේ අදහස් ලබාගෙන බහුජන සංවිධාන වලට අවස්ථාව ලබා දීලා අලුත් ආණ්ඩුක ව්‍යවස්ථාවක් කරා යන්න ඕන.